කපුගේට 65යි ජන්ම සංවත්සර ප්‍රණාම ගීත සංගය ආරම්භ කිරීමට පෙර පොල්තෙල් පහන දැල්වීම සඳහා මෛතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ජාතික රුමයන් හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය නීතිඥ පවිත්‍ර වන්‍යාරච්චි මැතිනියට, ඉදිකිරීම් නිතිනිරු සේවා නිවාස සහ පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවර්ෂ මහතුමාට, උතුරු මැද ප්‍රාන්තානුකාර ගරු කරුණාරත්න දීවිකිරීම මහතුමාට, ජාතික රුමයන් හා සංස්කෘතික කටයුතු ගරු ඇමතිනියගේ පෞද්ගලික ලේකම් සහ සබරිතුමුව පළාත් සභා ගරු මන්ත්‍රී කංචන ජයරත්න මහතුමාට, ජාතික රුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විමල් රූපසිංහ මහතුමාට, ප්‍රේමා කුපුගේ මහත්මියට, මිත්‍ර කපුගේ මහත්මයාට, වගේම සජනි කපුගේ මනවියට, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ගරු සභාපති අධිනීතිඥ සරත් කෝන්ගහගේ මහත්මයාට, තව හෝ රගහන පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්මයාට ආරාධනා කරනවා. පොල්තල් පහන දැල්වීම සඳහා ඒ නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුලාවේ ශ්‍රී සෝභිත නායක ස්වාමීන් වහන්සේ, ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා සහ ගරුතර සංඝරත්නයන් අවසරයි. ආදරණීය සම්භාවනීය උතුමනි, ප්‍රිය කපුගේ රසික රසිකාව, ගුණදාස කපුගේ නම් සංගීතවේදියා, සුවහසකගේ ආදරය දිනු ගායකයා, උතුම් මානව ගුණ පිරි සියුම් සංවේදී මිනිසා, අප හැරගොස් සත්වසක් පිරී තිබේ. ඔහුගේ 65 වන ජන්මදින සමරුමද අගෝස්තු 7 වැනිදාටයේදී තිබුණි. කලාකරුවෙකු ලෙස ගුණදාස කපුගේ දැක්වූ විශේෂතාව කෙබඳු වීද? ඔහුගේ නික්ම යාම සමාජයේ බොහෝ ස්තර කම්පනයට ලක් කළේ ඇයි? ඔහුගේ නිර්මාණ කාර්ය සතු හැදෑරිය යුතු අංග කවරේද? මෙබඳ ප්‍රශ්න නගමින් ගුණදාස කපුගේ නැවත වරක් තේරුම් ගන්නට නැත්නම් කියවන්නට උත්සාහ දැරීම පුදු අනුස්මරණයකට වැඩිය වැදගත් වෙනවා. ඒ නිසා තමයි සංස්කෘතික ජාතික රුමයන් අමාත්‍යාංශයත්, කවර් හෝල් රඟහල පදනමත්, කපුගේට 65යි ජන්ම සංවත්සර ප්‍රණාම ගීත සංගය සංවිධානය කළේ. ආරාධනය චමින්ද සහ සඳමාලිට. ඔබේ හදවතට, මගේ හදවතට ඒ ගී හඬ තවමත් දැනෙනවා. අපේ හෘද ස්පන්දනයත් සමගින් ඒ ගී හඬ අපේ හදවතේ තාමත්ම දෝංකාර දෙනවා. ඒ නිසායි මේ සභා ශාලාව අතුරු සිදුරු නැතුව අද මේ විදිහට පිරී ඉතිරි ගොස් තිබෙන්නේ. අපි සමගෙක ව්‍යාසහාය කලාකරුවාට බල් දම් පුදා ගෞරව පහර දක්වමින් මේ වැඩ කටයුත්ත ආරම්භ කරමු. විශාරද ගුණදාස කපුගේ සංගීත වේදියානන්ගේ ආදරණීය බිරිඳ ප්‍රේමා කපුගේ මැතිණියනි, ඔබතුමියට මේ ගෞරවනීය ආරාධනය. ඒ වගේම ගුණදාස කපුගේ අසහාය කලාකරුවාගේ පුත්‍ර මිත්‍ර කපුගේ ඔබටත්, ඒ වගේම දියණි සජනී කපුගේ ඔබටත් අපේ ගෞරවනීය ආරාධනය. එන්නයි ඔබේ පියා, ඔබේ ස්වාමි පුරුෂයා අප කාගේ අසහාය කලාකරුවා. අපි මල් දම් පුදා අපි ඒ කලාකරුවාව සිහිපත් කරමු. කපුගේ පවුලේ විශේෂ ආරාධනාව පරිදි ප්‍රවීණ නාට්‍යවේදී කෘතහස්ත දීපද රචක ලූෂන් ගුලත්සිංහල මහත්මයා කලාකරුවානන් අපි ඇරයුම් ලබන්නේ මේ ගුණදාස කපුගේ ඡායාරූපයට මල් දම් පළඳවන්නට. කපුගේ පවුලේ බාල දියණිය රිද්මා නයනතාරා දියණිය විදේශගත වී සිටින නිසා මේ මොහොතට සහභාගී නොවන බවත් අප ඔබට සඳහන් කළ යුතුය. සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය. Thank you.